බිකිනි පොහෝදා ධර්මානුශාසනාව. නිකිනි පොහෝදා ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී එම යෝගාශ්‍රමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයේ පෙර අපි පංචේ සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආමභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. දුරාමේරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සරණේන සද්ධින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ තබ්බං. ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මෙසුතං ඒකං සමයං භගවා සාවත්තියං යරති ජේතවනී අනාථ පින්නිකස්ස ආරාමි තත්‍ර කෝ භගවා භික්ඛු ආමන්තේති භික්ඛවෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච සේයථාපි භික්ඛවේ අගාරා සංඝාරා තත්‍ර චේ පුරිසෝ මජ්ජේ තිත්තේ පස්සේයේ ගේහං මනුස්සේ පවිසන්තේපි නික්කමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝවං භික්ඛවේ දිබ්බේන චක්කුණා විසුන්දේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සාමි චවමානේ උපපඤ්ජමානේ හීනේ පනීතේ සුගතේ දුංගතේ යථා කම්මූපගේ සත්තේ පජානාමීති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත්තු අරිහත්තු සම්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවඥ රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කරන ලද ලෝකේ පිළිබඳව විස්තර විවරණයක් පහදා දෙමින් කුසලාකුසල කර්මයන්ගේ ඵල විපාක පහදා දෙමින් දේශනා කරන ලද ලෝ පහළමේ වදාළ සීලෝම සරුවඥන් වහන්සේලා විසින් එකලෙස පවස්තර ලද කලජේත සූත්‍ර දේශනාවක් තමයි ධර්ම දේශනේ සඳහා මාතෘකා කරන්න යෙදුනේ. මේ දේශනේ සම්බන්ධ අද මේ නිතිනි පොඩ පතලස්වාක් කොහෝ දවසේදී ධර්ම දේශනේ පවස්තුන මැනවයි කියලා විශේෂ ආරාධනයක් ඇති දවිනොයි මේ දේශනේ මාතෘකා කරන්න යෙදුනේ. මේ හඳුන්වන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපාණාසකයෙහි තුන්වෙනි වර්ගයේ වෙන්නේ ශුන්‍යක වර්ගයේ දසවෙනි සූත්‍රයේ දේවදූත සූත්‍රයයි. මේ සූත්‍ර දේශනයේ ලෝ පහළවී වදාරණ සීලෝම සරුවඥන් වහන්සේලා එකලෙස දේශනා කරන දේශනාවක්. මේ දේශනේ සම්බන්ධ හැඳින්වීමක් තියෙනවා. මේ දේශනේ විස්තර කරන උගන්න ගන්න වෙලාවක තරුණ භික්ෂූන් වහන්සේ නමක් උගන්වන ආචාර්යයන් වහන්සේට කියලා තියෙනවා, ස්වාමීනි මේ දේශනේ අනුව මට පමා වෙන්න බෑ, මට ස්වල්පයක් අවසර දෙන්න කියලා භාවනා කර්මස්ථානයක් අරගෙන ආරණ්‍ය ගත වෙලා සෝවාන් වෙලා ආවා. ඒ සඳහන් වෙනවා මේ දේශනේ අහලා අරිහත්ත්වයටපත් වූ භික්ෂූන් වහන්සේලා මෙපමණයි කියලා ප්‍රමාණ කරන්ට බැරි බව අර්ථ කතාවේ සඳහන් වෙනවා. මේ දේශනේ බොහෝම දීර්ඝ සවිස්තර දේශනාවක්. එසේ නමුත් වේලාව එපමණින් මේ ඉදිරිපත් කරන්න අපි සූදානම් වෙමු. අද විශේෂයෙන්ම නිකිනි පුර පසලස්වා පොහොව දවසේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ආචාර්ය දේ සිද්ධ වෙච්ච උපෝසත දවසක්. ඒ කියන්නේ සරුවඥන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව මහා පෘථිවිය කම්පා කරවමින් පළමුවෙනි පංචසතික ධර්ම සංගායනා පැවැත් වූ දිනයයි නිකිනි පුර පසලස්වා පොහොව දවසේ. මාස 7ක් ඇතුළත ධර්ම සංගායනා පැවැත්ුණ ත්‍රිපිටක ධාරී ප්‍රදීන ප්‍රතිසම්බිදා ප්‍රාප්ත මහරහතන් වහන්සේලා 500 නමක් විසින්. තවත් විශේෂ සිද්ධියක් තමයි කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආව අපේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි ජීවිතයේදී සරුවඥන් වහන්සේගේ සොහොරු කෙනෙක් වන සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සමග එක දවසේ උපන්න ධර්ම භාණ්ඩාගාරික සතිමන්ත ගතිමන්ත දිතිමන්ත බහුස්සත උපත්තාග කියන තනතුරු පහකින් ප්‍රසිද්ධයට පත් වූ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ සම්භාවනීය බුද්ධෝපස්ථායකයන් වහන්සේ වෙන ආනන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව උත්තම අරිහත්ත්වයට පත්ිය වදාළේ අද වැනි නිකිණිපුර පසළොස්වක් පොහෝ දාසක උදෑසනකයි. එනිසා අපට මේ දවසේදී ආගමානුකූලව කය වචන හිත සංවර කරගෙන උසස් සීලාදි ගුණ පූර්ණේ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාව යෙදෙමින් එවැනි බුද්ධෝත්පාද කාලයක ලබන්න තියෙන ලෞකික ලෝකෝත්තර උත්තරී මනුෂ්‍ය ධර්මයන් ආબોධ කර ගැනීම සඳහාම අදිෂ්ඨාන සබා ගනිමු. ධර්මානුශාසනයේ පිළිබඳව ධර්ම ආනිසංස කතාවකට අපි කාලය ගන්නෙ නැහැ. හේතුව බොහෝ සෙයින් ධර්මස්ත්‍රවැණේ ආනිසංස දන්නා පින්නතුනි මෙද සමන් දෙන්නේ. මාතෘකා කළ ධර්මදේශනයේ නැවතත් හඳුන්වනවා දේවදූත සූත්‍රය. මේ දේවදූත සූත්‍රය ගැන සරුවඥන් වහන්සේ අන්තිමට ප්‍රකාශ කරනවා මානෙනි මේ දේශනයේ බාහිර ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය මාර බ්‍රහ්මාදි කෙනෙකුගෙන් අහගෙන නෙමෙයි මම දේශනා කරන්නේ මගේම සරුවඥතාඥානෙන් මනමින් දැකගෙනයි ප්‍රත්‍යක්ෂ නොවනින් මේක දේශනා කරන්න කියලා සහතික කරනවා එනිසා මේක මේ ප්‍රබන්ධයක් හෝ එම නැත්තම් ආවට ගියාට දේශනා කළ දේශනාවක් නොවන බව පළමුවෙන් අපි තේරුම් කරගනිමු. මාතෘකාකල සූත්‍ර පාඨය අදහස මෙහිමයි. සවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ සිටින දිනක සිව්වනක් පිරිසමැද්දේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසමැද්දේදී භික්ෂූන් වහන්සේලා පෙරමුණේ සිටින බැවින් කාට සාධාරණ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කළා. භික්ෂුන් වහන්සේලා සාවධානව මෙහෙට සවන් දෙන්න සූදානම් වුණා. ඒ අවස්ථාවේදී සරුවඥන් වහන්සේ මෙව මාතෘකා කරනවා. සේයතාපි භික්ඛවේ දේ අගාරා සද්වාරා. තත් චක්කුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සේයි. මානෙනි මූණෙන් මූණ බලාන සිටින දේවල් දෙකක් තියෙනවා. මේ දේවල් දෙක අතරින් පාරක් තියෙනවා. මිදුලක් තියෙනවා. මේ මැද්දේ ඉන්නවා කෙනෙක් ඇස් ඇති කෙනෙක් හොඳට දකින්න පුළුවන් කෙනෙක්. ඒක නැත්තා සෝපස්සේ මිනිස්සේ දේහම් පරිසන්තේ පිනික්කමන්තේපි. මේකෙන් ඒකට ඒකෙන් මේකට ඇතුල් වෙන පිළිතෙන පිට වෙන මිනිසයන් දකිනවා. අනුසං චරන්තේ යන විචරන්තේපි කොදි නොබ හැසිරෙන ඇත්තොත් දකිනවා. මක් නිසාද හරියට මේ දෙපැත්තම පෙනෙන තැනකයි මේ ඇත්ත වාඩිවෙලා ඉන්නේ. වාඩිවෙලා හෝ හිතගෙනෝ සිටින්නේ. ඒව මේවකෝ අහම් භික්කවේ තිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුසකේන සත්‍යේ පජා පස්සාමි. ඒවගේ මහණෙනි මම මිනිස් ඇස ඉක්මෙව්ව දෙවියන්ගේ අසහා සමාන අභිඥා බලය බවට පත් වුණා වූ දෙස් නුවණි මේ ලෝකයේ දෙස බලනවා. මිනිසයන් දෙස සත්වයන් දෙස බලනවා. සවමානි උපපජ්ජමානි චුත වෙන සත්වයන් දකිනවා උපදින සත්වයන් දකිනවා. එවාගෙම සුගතියේ දුග්ගති සුගතියේ තන සත්වයන් දකිනවා දුගතියේ තන සත්වයන් දකිනවා. හීනේ පනිතේ උසස් තැන් වලට නැත්තන් දකින්නවා පහත් තැන් වලට නැත්තොත් දකින්නවා. ඒ වගේම සුවන්නේ දුබ්බන්නේ අශෝබන පැවතුම් ඇති ඇත්තන් දකින්නවා ශෝබන පැවතුම් ඇති ඇත්තොත් දකින්නවා. ඒ වගේම ඒ ඇත්තන් දකින වෙලාව කොහොමද කියනවා නම් හරියට අර ගෙවල් දෙකක් අතරේ නැද මිදුලි ඉඳලා ඇතුල් වෙන පිට වෙන ඇවිදින හැසිරෙන සම්මනුෂයන් දකින්න සමානයි. මෙතෙන් යටි තේරුම් කරගන්නට ඕනේ දිබ්බේන චක්ුණා කියන මේ වචනය. ඒ කියන්නේ දිවස් නුවර දෙවියන්ට ධක්මයන්ට තියෙනවා ඕනෙම තරම් ඈත තියෙන දෙයක් ළඟ තියෙන දෙයක් වගේ දකින්න පුළුවන් ප්‍රසන්න ඇස් තියෙනවා යැත්තන්ද. ඒ දෙවියන්ට බ්‍රහ්මයන්ට තියෙන ඇස් දැන් අපට වාගේ මේ කේසාලෝමා නඛාදන්සාදී කුණප කොට්ටා සහ සම්බන්ධයක් නෙවෙයි. ඒ බොහෝම ප්‍රසන්නයි. වාත පිත්ත සමාදීන් පරිභෝධයක් නැහැ. ඒ ඇත්තන් ඇස් රෝගයක් නැහැ. ඒ ඇත්තන් බොහෝම සිවුන් දේවල් දකින්න පුළුවන්. ගස් ගල් පරවත විනිවිද දකින්න පුළුවන්. ඒවට කියනවා කර්ම විපාකජ ඇස් නැත්තම් කර්ම විපාකයෙන් අතගත් ප්‍රසන්න නේත්‍ර. අපේ සරුවඥන් වහන්සේටත් තිබුණනේ යදුනක් මානේ ගස් ගල් පරවත විනිවිද දකින්න පුළුවන් පුදුම ප්‍රසන්න වූ නේත්‍ර සංගලක් අපේ සරුවඥන් වහන්සේටත් තිබුණනේ ආලය ඇති. කිනුතුන් ආලය ඇතිනි සිවිමහරජුරුවන්ට ඇස් දන් දුන්න දවසේදී අදිෂ්ඨාන බලයෙන් නිද්දකක් ලැබුණානේ. ඒ නිද්දකට යොදුන් 100ක් මානේ දකින්න පුළුවන් කියලා. නිකන් නෙමෙයි ගස් ගල් තරුවත විවිධ දකින්න පුළුවන්. ඒ තරමනේ ප්‍රසන්න නේත්‍රයක් සීමා රජුවන්ට ලැබුණානේ. ලෝතර බුදු වෙලා ලැබුණා යොදුනක් මානේ සියල්ල දකින්න පුළුවන් ප්‍රසන්න නේත්‍ර යුග්මයක්. ඒකට කියනවා ප්‍රසාද චක්ෂු කියලා. සමාන විදිහේ ආලයති අහසේ තරු කැට සමූහයට වඩා ලෞතුරා බුදුබාපත දන් දුන්න කියලා ඒ ව්‍යානි සංස තමයි. අනික් කාණේ තමයි ප්‍රිය ඇසින් මෙත් ඇසින් ලෝක සත්‍ය දෙස බලා දාන ආදී පාරමී පිරුවාට සාධිතයක් තමයි ප්‍රසන්න නේත්‍ර යුග්මයක් ලැබුණු බව. ඒ ප්‍රසන්න ප්‍රසාද නේත්‍රය ඇති අතරතේ කරුවඥන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු කියලා ඥානයක්. අර දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ ඇතහ සමාන දකින්න පුළුවන් අභිඥාවක්. ඒ වගේ ලෞකික අභිඥා පහක් තියෙනවානේ ආලයකිනේ. ඒ කියන්නේ ඉරිදිවිද ඥානය, දිව්‍ය ශ්‍රෝත ඥානය, පරිචිත්ත විජානනක් ඥානය, පූර්වේ නිවාසානුසුමති ඥානය, දිව්‍යං චක්ෂුරභේ ඥානය. මේ පහට කියනවා පංච අභිඥා කියලා. ඒ එකක් තමයි මේ දීප චක්කු. මේ දීප චක්කුවේ තවත් අවස්ථා කීපයක් තියෙනවා. යථා කම්මූපක ඥානය කියන එක දීප චක්කුවේම අවස්ථාවක්. අනාගත සංඥානය කියන්නේ දීප චක්කුවේම අවස්ථාවක්. මේ දීප චක්කුව ලැබෙන්නේ විශාල වැඩ කොටසක් තියෙනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයේ තියෙනවා දස කසිනී කියලා භාවනා 10ක්. මේ දසකසණයෙන් වඩන්න ඕන රූපාවචර ධ්‍යාන හතර. ඊළඟට ආකාශ කසණේ හරි ඉතිරි නමයෙන් අරූප ධ්‍යාන හතර වඩන්න තියෙනවා. එතකොට ත්‍ෂ්ඨ සමාපත්තිලාභී. මේ අෂ්ඨ සමාපත්තිලාභී තැනැත්තා ඒ සමාපත්තිය සියල්ලේ වසීතාවෙන් වසීබාට පමුණුවගෙන එයි නොනැති මේ අභිඥා ලැබුණු සඳහා තියෙන වැඩ කටයුතු රාශියක්. ඒ කියන්නේ 14 ආකාරයකින් කසින 10න් 8ක්ම ප්‍රගුණ කරන්න තියෙනවා. ඒකට කියනවා චුද්ධ සාකාර චිත්ත පරිදමනී කියලා. 14 ආකාරයකින් මේ සිත ප්‍රගුණ කරන්න තියෙනවා භාවනා 8ක් කසින භාවනා 8ක්. පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින 4යි. නීල කසින, පීත කසින, ලෝහිත කසින, ඕදාත කසින කියන 4යි. මේ 8 14 ආකාරයෙන් ප්‍රගුණ කරන්න තියෙනවා. ආලෝක කසිනේ ආකාශ කසිනේ දෙක එකට අන්තර්ගත වෙනවා. ඒ නිසා ඒක නමුතු යායාමයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ මක්නිසාදමේ 14 ආකාරයකින් වසීතාවට පමුණවන්නේ තත්පරයක් තරම් කෙටි කාලෙ උනත් කසිනෙන් කසිනේට ඥානෙන් ඥානෙට මාළුවෙන් දෙතරම් ශීඝ්‍රව සම්වාදින්නේ නැගිටින්නේ සමත් බවක් ඇති කරගනු පිණිසයි. ඒ කියන්නේ එක එක දේ නිර්මාණය කරන්නේ එක එක දේ සඳහා නුවණ මෙහෙ යවන්නට ඒ කසින එක එක જાතියකින් තමයි පුළුවන්. එනිසා තමයි ශෙනිකව ඒ කසිනයන්ට ඒ ධ්‍යානයන් සමාදින්ද ප්‍රගුණ කරගන්න ඕනේ. එසේ ප්‍රගුණ කරගත්තාම තමයි ඒ කිප්ප නිසන්තිතාව කියලා තියෙන අවස්ථාවක් ශෙනිකව අභිඥාව ප්‍රයෝජන ගන්න පුළුවන්. ඊළඟට දැන් දිබ්බ චක්කව අභිඥාවෙන් ළඟ තියෙන දුර තියෙන දේවල් දකින්න කැමැතිනම් ඒකට තියෙනවා කසින ධ්‍යාන තුනක්. ආලෝක කසින, තේජෝ කසින, ඕදාස කසින කියන තුන. මේ තුනෙන් එකකින් රූපාචර චතුර්ථ ධ්‍යාන සමාදින්නට ඕනේ. සමයා දෙන ඒක ආලෝකේ උඩයාට සරස අනන්ත ලෝක ධාතුවට විහිදුවන්නට ඕනේ. ඊළඟට අයමත් ඒ මැද්දෙහිට තියාගෙන ඥාන හතර සමාදින්නට ඕනේ. ඒක ඥානාංග බල අයමත් ඥානෙන් අවදි වෙලා ඥානාංග බල අදිස්ථාන කරන්ට ඕන මට අසලාදේ පෙනේවා කියලා. ඒ පෙනෙන දේ මෙච්චර වෙලාවක් දකින්න හැකි වේවා කියලා අදිස්ථාන කරන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කළාම රූපාචර චතුර්ථ ඥාන සමාදින කොට එක චිත්තස්කණයකින්ම ඒ අවශ්‍ය දේ හරියටම විනිවිද දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා. ඊට පස්සේ උපචාර සමාධියේ සිටින් ඒක දකිනවා. දැකලා ඒ සම්බන්ධ සියල්ලම කාමාවචර සමාධි උපචාර සමාධි කියන එකෙන් තමයි සියල්ල විස්තර වශයෙන්ම වාර්තාගත කරගන්නේ. මේක බොහෝම තීක්ෂණව කළ යුතු දෙයක්. ඒක අපේ සරුවඥන් වහන්සේට තරම් වෙන කාටවත් නැහැ. උන්වහන්සේ තියෙන අභිඥා බලයේ කිසි කෙනෙකුට සමීප කරන්න බැරි තරම් අසාමාන්‍ය ශක්ති විශේෂයක් සරුවඥන් වහන්සේගේ අභිඥා බලයේ තියෙනවා. එයින් මේ දිව්‍ය චක්කු ඥානයෙන් අරවාගේ දකිනවා කවුද? සත්‍යයන්, කුසල අකුසල කරන සත්‍යයන්, සුගති දුගති යන සත්‍යයන්, චතරින උපදින සත්‍යයන්, එවාගෙම සෝබන අසෝබන සත්‍යයන්, හීන ප්‍රේත සත්‍යයන් මේ ඔක්කොම දකිනවා. ඊළඟට යථා කම්මූපක ඥානයකට සම්බන්ධ බැවින් ඉමේවත බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම්ම සමාදානා ඒ කායස් වේදා පරම් මරණ සුගතින් සග්ගන් ලෝකං උපපන්නා. මේක ආකාරයෙන් දැක්ක හැකි. ඒ කියන්නේ මේ සත්‍යයෝ කයින් සුසිරිත් පිරුවා, වචනින් සුසිරිත් පිරුවා, සිතින් සුසිරිත් පිරුවා, ආර්යයන් වහන්සේලාට ගෞරව කළා, ආර්යයන් වහන්සේලා අනුගමනය කළා, උපවාද කිරීමෙන් වැළකී සිටියා, එවාගෙම සම්මා දිට්ඨිය පිහිටා සිටියා, සම්මා දිට්ඨිය පිහිටා බොහෝ කුසල රැස් කළා, සමාසනේ කෙනේ දානි දුන්නා, සමහර කෙනෙක් හොඳින් සීලය රැක්කා, තවත් සමහර කෙනෙක් දානෙන් සීලෙන් නවතින්නේ නැතුව සමත භාවනා වැඩුවා, තවත් සමහර කෙනෙක් සමත භාවනාවෙන් නවතින්නේ නැතුව ධ්‍යාන අභිඥායත දෙව්වා, තවත් සමහර කෙනෙක් විපස්සනා වැඩුවා. මේ දිහේතේ මිනිසයන් විසින් කරුන් ලබන ඒ කුසල කර්මයන් හොඳින් දකිනවා. දැකලා මේ තත්ත්වයෝ මරණින් මත්තේ මෙන්න චාතුරු මහා රාජිත උපන්නා, මේ තාවකින්සේ උපන්නා, යාමදෙව්ලෝ උපන්නා, තුචිත උපන්න, නිර්මාරති උපන්න, පරිණිමිත වාසවර්තියත් උපන්න. එවාගෙම ඉන්හිහෙල ජාලාභියය ප්‍රථම ඥාන ලැබුවාය. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්මතල තුنين තැනක උපන්න. දෙවෙනි ඥානයේ ලැබුවාය. තරිස්සාබ අප්‍රමාණාබ ආබාසර බඹතුලෙත් තැනක උපන්න. එවාගෙම තුන්වෙනි ඥානයේ ලැබුවාය. පරිත්‍ය සුභ අපමාන සුභ සුභකින් එක බඹසල තුනෙන් තැනක උපන්න. චතුර්ථ ඥානෙ ලැබුවායේ හේ අපලෙ උපන්න. සමහර කෙනෙක් සංඥා විරාග භාවනා වඩා අසඤ්ඤතලෙත් උපන්න. සමහර කෙනෙක් අරෝප සමාපත්තියෙන් පළවෙනේක උපදවලා ආකාසානං ඡාතනෙ උපන්න. සමහර කෙනෙක් විඥානං ඡාතනෙ උපන්න. සමහර කෙනෙක් ආකින්චඤ්ඤාතනෙ උපන්න. සමහර කෙනෙක් නේව සංඥා නාසඤ්ඤාතනෙත් උපන්න. එවගේම අනාගාමීන් වහන්සේලා තුලින් කෙනෙක් අරිය බඹතලේ උපන්න, කෙනෙක් අසප්ප බඹතලේ උපන්න, තව කෙනෙක් සුදස්සේ උපන්න, තව කෙනෙක් සුදස්සේ උපන්න, තව කෙනෙක් අකනිතාවේ උපන්න. මෙන්න කාමාචර දිව්‍ය ලෝක 6, රූපාචර බ්‍රහ්ම ලෝක 16, අරූපාචර බ්‍රහ්ම ලෝක 4 කියන තැන්වල ඒ කුසල් කළ අය විශේෂයෙන් බඹතලේට ගිය ධ්‍යාන අභිඥා උපදෙව්වාය, ඥාන උපදෙව්වාය. එතකොට දාන ශීල ආදී කුසල් කළ අය දිව්‍ය ලෝක උපන්න කියලා ඒ සරුවඥන් වහන්සේ සියල්ලම දකිනවා. ඒ දකින්නේ අඩුවක් හැටුව නෙමෙයි, සියල්ලෙන් සියල්ල දකිනවා. දැන් මනුලොවේ ඉඳලා චාතුරු මහරජකේස යුගුන් 42000ක් උසයි ඔක්කොම දකිනවා. එයින් 42000 බැගින් දිව්‍ය ලෝක 6කින් එක 30ට පිහිටා තිබෙනවා. 6 වෙනි දිව්‍ය ලෝකයේ සිට ප්‍රථම ඥාන බඹලොවට ගොඩොන් 55,08,000 ඈතින් පිහිටා තියෙනවා. දෙවෙනි ඥානතලයේ ඊට එපමණම ඈතින් පිහිටා තියෙනවා. තුන්වෙනි ඥානතලයේ එපමණ ඈතින් පිහිටා තිබෙනවා. හතරවෙනි ඥානතලයේ එපමණම ඈතින් පිහිටා තියෙනවා. සුද්ධාවාස එකින් එකට ඒ වගේ 55,60,000 යුදුම් ඈතින් ඈත තියල තියෙත පිහිටා තිබෙනවා. අරූප ලෝක හතරක් එහෙම පිහිටා තිබෙනවා. ඊයඟට දැන් මනුෂ්‍ය ලෝකයේ සිට පළවෙනි බ්‍රහ්ම තලයට යම් පමණ දුරද ඒ දුර සිට ලෝවා මහා ප්‍රාසාදයේ තරම් ගල් පර්වතයක් පාතෙහෙළුවොත් එක විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. පැයකට යොදුන් 800ක් පාත් වෙනවා. දවසකට යොදුන් 48,000ක් පාත් වෙනවා. මනලෝතෙන්ද මාස 4ක් ගත වෙනවා. භවග්‍රී ඉඳලා යොදුනක් දිග පළල උස ඇති ශෛලමේ පර්වතයක් පොළොවට හෙළුවොත් මේක මේ නිදර්ශනයක් සිදුවෙනවා නෙමෙයි. හෙළුවොත් අද වගේම විනාඩියකට යොදුන් 13කුත් තුනෙන් එකක් පාත් වෙනවා. ඒකට යොදුන් 800ක් පාත් වෙනවා. දාසකට යොදුන් 48,000ක් පාත් වෙනවා. පොළොව තලයේ තෙන්නේ අවුරු 4කුත් මාසිකුත් දින 27ක් යනවා. දවස් වශයෙන් ගත්තොත් දවස් 1497ක් යනවා. මේ තරම් දුර ප්‍රමාණයක් ඇති ඒ ස්ථානවල නමුත් යම් කෙනෙක් චුත වුණොත් අරූප ලෝකෙන් කෙනෙක් චුත වුණොත් උපදින්නේ මනුලොව දෙවලොව ත්‍රි හේතු කර. ඒත් උපදින්නේ තත්පරයක පමාවක් නැහැ. චිත්තක්ෂණයක පමාවක් නැහැ. එතනම විරුද්ධ වෙනකොට මෙතන ප්‍රතිසංගේ පහළ වෙනවා. එවැගේම රූපාචර බ්‍රහ්ම ලෝකයෙන් චුත වුණොත් ඒ ඇත්තෝ මනුලව දෙවලෝ උපදින්නේ ද්වි හේතුක ත්‍රි හේතුක. ඒ ඇත්තන්වත් ඒ වගේම අර වගේ මාස 4ක් යන්නේ නැහැ. එක චිත්තක්ෂණයකින් එතන නිරුද්ධ වෙනකොට මෙතන පහළ වෙනවා. ඒ විදිහේ තමයි චුතෝත්පත්ති සම්බන්ධ පරුවක් යන වාස මැනවින් දන්නේ. ඊළඟට දේශනා කළා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචිරිතේන සමන්නාගතා දිවතින් කයින් සුචිරිත පෙරුවා වචනින් සුචිරිත පෙරුවා සිතින් සුචිරිත පෙරුවා එවාගේම සම්‍යක් දෘෂ්ටි පිහිටා සම්‍යක් දෘෂ්ටි ඇති කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් දානශීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියා දස කුසල කර්මපතේ එවාගේම සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම සමති උපාසනා මේවා දිනු කළා. හැබැයි දිනු කලේ ඥාන බවට යන මට්ටමට නෙමෙයි. ඒ නිසා සමහර කෙනෙක් මනුලොව ශාස්ත්‍රීය බ්‍රාහ්මණයනි උසස් සම්පත් ඇති තැන්වල උපදිනවා. සමහර විට උසස් කුසල් කරගන්න බැරිව සාමාන්‍ය කුසල් කර බැරිව සමහර කෙනෙක් අඩුපාඩුකම් ඇති නමුත් මනුෂ්‍ය ජීවිතේ ලබනවා. ඒ අත්සන් දිඩ කඩන් ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් අඩුපාඩු වෙන්න පුළුවන්. තමත් මනුෂ්‍යයන් වශයෙන් උත්පත්ති ලැබන එක සුගති පරිසන්දිය. තවත් සරුවඥන් වහන්සේ දේශනා කරන මෙහෙම දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක යන කියලා ඊළඟට මේ තේත ලෝකයේට, තිරිසන් අපායට සහ නරක ආදියට යන සත්‍යයන් ගැන උන්වහන්සේ දකින ඇති පහදා දීලා තියෙනවා. ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගත වාචී දුච්චරිතේන සමන්නාගත මනෝ දුච්චරිතේන සමන්නාගත අරියාණං උපවාදකා මිච්ඡාදිත්තිකා මිච්ඡාකම සමාදාන තේ කායස්ස වේදා පරම් මරණ පෙච්චිවිසේ උපපන්න. තවත් කියනවා ඒ විදිහටන තේ කිරච්ඡාන යෝනියං උපපන්න. ඊළඟ තුන්වෙනි කියනවා ඒ කායස වේදා පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා කියලා. ඉගෙන මේ සත්‍යයෝ කයින් දුසිරිත් පිරුවා. වචනින් දුසිරිත් පිරුවා, සිතින් දුසිරිත් පිරුවා. දුසිරිත් කියන ධාතු කවුරුද දන්නවනේ? කයින් දුසිරිත් තුනක් තියෙනවනේ. ප්‍රාණඝාතය, අදස්සාදාන, කාමමිච්ඡාචාරය. වචනින් දුසිරිත් හතරක් තියෙනවනේ. මුසාවාද, පිසුනා වාචය, අරුසා වාචය, සම්පප්‍රලාප. සිතින් දුසිරිත් තුනක් තියෙනවා. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. ඔය අතර තවත් තියෙන සම්බන්ධකම් ඇති බොහෝ අකුසල් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් බිඳිනවා, මම්මාවත් වල හැංගිලා ඉඳගෙන විලෝපණය කරනවා, කරදාර කර්ම කරනවා, ඒ වගේම දේගන්ලා අනුන්ගේ දේ පැහැර ගන්නවා, වංචාවෙන් කිරලමැල්ලා දේවල් පැහැර ගන්නවා. මේ ආදී වශයෙන් බොරු සාක්ෂි දීලා නොයෙක් විදිහට අනුන්ට හිංසා පීඩා වෙන දේ කරනවා, ඊර්ෂ්‍යා කරනවා, නානා ප්‍රකාර අකුසල් තියෙනවා. ඒ අකුසල් කර්මයන් රැස් කරගන්න හැටි ඒනායේ ප්‍රතිපාක වශයෙන් චුතියට අනුතුරු ඇතැම් කෙනෙක් ගිහිල්ලා උපදිනවා තේතාපාය. තේතාපාය කියන කොටස් හතරක් ප්‍රධාන වශයෙන් කුප්පිපාසික, නිජාම සංනික කාල සංජික පරදත්වූප ජීවි කියලා. ඔය කියන අවස්ථාවන් අතුරෙන් යම් ප්‍රේත ලෝකයක උත්පත්ති ලැබෙනවා. ඒ ඇතු සමාත අවුරුදු සිය ගණන් දහස් ගණන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් කෑමක් බීමක් නැතුව, ඉඳුමක් හිටුමක් නැතුව, ඇඳුමක් පළඳුමක් නැතුව අනේක විද දුකින් පීඩාවෙන් පෙළපෙළි ඒ ප්‍රේත දුක් විඳින්නේ සිද්ධ වෙනවා. ඊළඟට සඳහන් කළා එවැගේම කයින් වචනින් සිතින් දුසිරිත පිළියම නිසා, එවැගේම මිසදුටු කර්ම කළ නිසා, මිසදුටුවන් ඇසුරු කළ නිසා, මිසදුටු බාහිර පත්තේ නානා ප්‍රකාර අකුසල කර්මයන් රැස් කරගත්ත නිසා තව කෙනෙක් තිරිසන් ආපාය උත්පත්ති ලැබෙනවා. ඒ තිරිසන් ආපාය තරම් විසිතුරු නිකායත් ලෝකේ නැහැ. ඒ තරම් විසිතුරුයි මේ තිරිසන් ආපාය පැවතුම්. එතකොට නානා ප්‍රකාරයේ කියන අපාද, දිපාද, චතුස්පාද, බහුපාද නානා ප්‍රකාර තිරිසන් සතුන් ඉන්නවා. අපේ ඇටත් තේන්න තියෙනවා නොපෙන නැතු වැඩි. ආහසෙත් තියෙනවා, පොළවේත් තියෙනවා, ජලයේත් තියෙනවා, මහා පොළොව යටත් තියෙනවා මේ තිරිසංගත සතුන්. එතකොට ඒ සෑම සත්‍යයකටම හේතුයේ අර විදිහේ කයින් වචනින් සිතින් දුසිරිත කිරීම, මිසදිටුවන් ඇසුරු කිරීම, මිසදුටු කර්ම රැස් කර ගැනීම ආදී මේ පාප ධර්මයන් නිසා එයත්න මේ තිරිසං භවයේහි මේ වාගේ විපාකයන්ට පාත්‍ර වෙන්නේ සිද්ධ වෙනවා. ඒකත් සරුවක් යන වාසේ හොඳින් දකින්නවා. ඊළඟට සඳහන් කළේ කායත දේද පරම්මරණ අපායන් දුග්ගතින් විනිපාතන් නිරියන් උපපන්න. ඒක තම බරපතලම තැන. ඒ කියන්නේ මරණින් මත්තේ අපායන් සැපයෙන් තොර. ආය කියන්නේ සැපයට නමක්. ආය කියන්නේ සැපේ නැත තැනද කියනවා න ආය අපාය කියලා. එතකොට කියන්නේ සැපයක්ම නැහැ. බිඳක්වත් සැපයක් නැහැ. අපායන් විනිපාතන් තමන් යක නැත්තින් තමන්ගේ අකමැත්තෙන් වැටෙන්න තියෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ මේ ගිනි ගොඩට වැටෙන්න. නමුත් විනිපාතං තමන්ගේ වසනියක් නැතෝ තමන්ද හිතන්න බැරි තරම් පුදුමාකාර අවාසනාවන් පිළිදෙට වැටෙන්න සිද්ධ වෙනවා විනිපාතං. නිරයං එවාගෙම නිරේ කියන්නේ එවාගෙම කිසිම සම්පත්තියක් සැපයක් වෙන જાතියක් එතන විඳින්න ඇත්තේ නැති නිසා නිරයං. අපායන් දුග්ගති බොහොම දුකසේ යන්න සිද්ධ වෙනවා. කඳාගෙන වැළපේගෙන බියෙන් තැටිගෙන යන්න සිදු වෙන නිසා දුක්ගති දුකසේ යන්න සිදු වෙන අපායට වැටෙනවා. ඒ අපායව සම්බන්ධව දීර්ඝ විස්තරයක් මෙහි සඳහන් වෙනවා. ඒ අපායේ තියෙනවා අටමහා නරකය කියලා භයානක අවස්ථා අටක්. සංජීව කාල සූත්‍ර, සංඝාත, කෞරව, මහරවරුද, තාප, ප්‍රතාප, අවීති කියලා අටමහා නරකයක් තියෙනවා. මේ නරක ආදී ගැනද බොහෝ දෙනා සැක කරනවා. නමුත් සරුවඥන් වහන්සේ ගැන යම් කෙනෙක් විශ්වාස කරනවා නම් ඒ සරුවඥන් වහන්සේ සියල්ල දන්න සරුවඥන් වහන්සේ නමක් බව මේක පිළිගත යුතුව තියෙනවා. වර්තමාන වශයෙන් බොහෝ දෙනෙක් මේවා සැක කරන්නේ ඇහැට පේන්නේ නැති විද්‍යාවට අහුවෙන්නේ නැති නිසායි. නමුත් සරුවඥන් වහන්සේ දැක්කේ මේ බාහිර භෞතික විද්‍යාවකින් නෙමෙයි ආධ්‍යාත්මික ආභෝධ ඥානෙකින්. ඒක සරුවඥන් වහන්සේම ප්‍රතිඥා කරනවා මේක මේ කාගින්වත් අහගෙන තරක විතර කරලා හැම කියන එකක් නෙමෙයි. සාමන් දික්ඨං සාමඤ්ඤාතං තමම්ම දැක්කදී තමම්ම ආબોධ කරගත්ත දේ තමයි මේක. ඉතින් යම් කෙනෙක් මේ සම්බන්ධව කාරුණික ගවේෂණයේ කරනවා නම් නියම ගුරු ඇසුරක් අරගෙන සමත භාවනා වඩලා අර මුලින් සඳහන් කළ විදිහට කෂණ භාවනාවෙන් අෂ්ඨ සමාපatti උපදවලා 14 ආකාරයෙන් චිත ප්‍රගුණ කරලා එවැගේම අධිඥා බල උපදවලා දිවස් නොවන යමු කරන්න පුළුවන් වුණා නම් අය කාගේවත් ගැන සැකයක් ඇති කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ සම්බන්ධ උත්සාහ කළ යුතුයි කියන එකයි අපේ ආරාධනය. අදත් ඒක පුළුවනි. අද කාලෙත් මේ ධර්මයේ විවෘතව තියෙනවායි ගමන් කරනවා නම් ඊළඟට මේ සංජීව කාල සූත්‍ර සංඝාත රෞරව මහරෞරව තාප ප්‍රතාප අවීචිකේ නෙමේ අටමහා නරකයේ පමණක් නෙමේ එක එක මහා නරකයකට හතර දිශාවේ තව හතර හතර 16ක් බැගින් තියෙනවා. ඔය 16ක් බැගින් කියනවාද කියනවා උස්සද නගරේ උස්සදාපාය කියලා උස්සන නරක ආදී කියලා. ඒ කියන්නේ උසුපත් නරක. ඒවා තියෙනවා වේතරණී නන්දියේ, කුක්කොල නන්දියේ, භූත මේ අපාය, සිම්බලි වනයේ, ඔය විදිහට අතිපත්තවණය මේ නම් වලින් හඳුන්වනවා. ඒ වාගේ තියෙනවා 128ක්. ඒ කියන්නේ අතට හතර පැත්තේ හතර හතර බැගින් 16ක් බැගින් 128ක් තියෙන ඔසුපත් නරකවල. ඉතින් සාරවත්ඥන් වහන්සේ මේක සම්බන්ධව පැහැදිලිව කියලා තියෙනවා මහ පොළවේ මතු කෙටි සිට යොදුම් 15000කින් යටයි පළවෙනි සංජීව අපාය පිහිටා තිබෙන්නේ. පළවෙනි සංජීව අපාය දිගපාල යොදුම් 100 බැගින් පවතිනවා. එයින් යොදුම් 15000කින් යට කාලසූත්‍ර අපාය. ඊළඟට ඊට 15000කට යොදුම් 15000කට යටින් තමයි සංඝාතන නරකය. කොහොම එකින් එකට 15000කින් 15000කින් පහතර තමයි පිහිටා තිබෙන්නේ. අන්තිමට දෙන්නේ අවීච මහා නරකය. මේ සීලම අසමා නරකයන් යොදුම් වශයෙන් ගන්නකොට යොදුම් 100ක් දිගයි කලලයි. ඒ වාගේ දිත්‍ය කොම අයෝමයයි. එක එක දිත්‍ය ඝනකම යොදුම් 9 බැගින් පවතිනවා. ඒ හැම එකම තියෙන විමත් ඔක්කොම නව යොදුම් ඝනකම ඇති අයෝ මේ දිත්‍ය නැත්නම් අයෝ පොළව. ඒ වගේම නව යොදුනක් ඝනකම ඇති තියෙන කුඩින් තියෙන්නේ. ඉතින් මේ අභ්‍යන්තරයේ මොනතරම් දුකක් ඉඳින්න සිදුවේදී කියන එක දිවැසින් දැක්කොත් තමයි තේරුම් ගන්න පුළුවන්. එතරම්ම ඒක ප්‍රකාශ කරන්නත් බැරි තරම් සංවේග දායකයි. එතකොට මේ හතර වටේන තියෙනවා අසුපත් නරක 16ක් අතර වගේ හතර හතර බැගින්. ඔය විදිහට මුළුමහත් අතම නරකේන යොදුන් 100 බැගින් දිග පළල උස. උසක් තෙපමණ යොදුන් 100ක් උසයි. මේ කියන මේ මහා නරකයන් අතරෙත එක එක නරකයක දොරටු හතරක් තියෙනවා. මේ දොරටු හතරේ ඉන්නවා යමෝ දේවරාජා කියලා යම දෙව් රජ කෙනෙක්. මේ යම දෙව් රජතුමා සාතුරු මහරජක ගණේට ඇවිත් වේමානික අසුර නිකායට ඇවිත් දෙව් රජ කෙනෙක්. මේ රජතුමා අපරාධකාරයෙක් නොවේ. මේ රජතුමා පරම ධාර්මිෂ්ඨ රජ කෙනෙක්. යම්කිසි කෙනෙක් දැන් නිදසුනක් කියනවා නම් බරපතල හොරකමක් කළා බඩුත් සමග අහු වුණා නම් කිසියම වග විභාගයක් නැතුවම දඬුවම් ලැබෙනවානේ. ඒ වාගේ බරපතල අකුසල සිදු කළ එක්කෙනා කෙලෙන්න අසමා නරකෙන් කැනකට වැටෙනවා. ඒ ගැන නඩු විමසීමක් ඇතිවන්නේ නැහැ. එසේ නැතුව බරපතල අකුසල නැතුව සාමාන්‍ය අකුසලයකින් ඔසුපත් නරකයක උපදීනවා. දැන් මුලින් කිව්වානේ වේතරණී නදී අතිපත්තන මේ අපාය කිම්බලී වනය කුක්කුල නරකය ගෝත නරකය කියලා ඔය තැනක උපදීනවා. උපන්නාම ඒ තැන්වල ඉන්නවා. දැන් අපේ මනුලව වුණත් හිරගෙදර වැඩ කරන නිලධාරීන් ඉන්න වාගේ අපාය උපන්නේ නිරිපල්ලෝ කියලා නිරේ පාලකෝ ඉන්නවා. ඒගොල්ල මේ අභිනවයෙන් උපන්න නිරිසත්‍ය අරගෙන යනවා අර රජතුමා ළඟට. මේ රජතුමා එක්කෙනෙක් නෙමෙයි හතර දිසාවේ හතර දෙනා දකින් ඉන්නවා. එයා ඒ රජදරුවෝ මාසෙකදී දෙවාරයක් මාරු වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දෙසතියක් പ്രേත දුක් විඳිනවා, දෙසතියක් දිව්‍ය සමාන සම්පත් විඳිනවා. ඒ නිසා තමයි වේමානික අසුර කියලා කියන්නේ. වේමානික කියන්නේ මාරුවේ මාරුට දුක සැප විඳින කාණ්ඩයක්. ඒගොල්ලෝ අයිති වෙන්නේ චාතුරු මහරජක දිව්‍ය සංචාරකයි. ඉතින් මේ යමදෙව් රජු ළඟට එක්කන යන මේ අභිනව අලුතෙන් පැමිණි නිරසත්‍ය ඉදිරිපත් කරන දේවයන් වහන්සේ මෙන්න මේ පුජ්‍යලයා මෙහෙම උපන්න අපි ළඟ මෙයාට සුදුසු තීරණයක් දෙන්න. ඒ ලාමේදී මේ යමදෙව් රජතුමා කරන්නේ ප්‍රශ්න උත්තර විසමේ සාකච්ඡාවක්. ආනා පින්නතේ ඔබ දැක්කද පළමිනි දේව දූතයා මනුලව? අනේ නෑ ස්වාමී, මම දැකලා නෑ. ඔබ දැක්කේ නැද්ද කුඩා දරුවෙක් උපන්න කාලේ කුඩා දරුවෙක් තමගේ මල මූත්‍රයේ සැවරීගෙන දුකින් පිළිනැටි ඔබ දැක්කේ නැද්ද? ආ දැක්කා මම දැක්කා. ඔබ රීතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ තත්ත්වයක් තිබුණානේ. මං සතරෙන් මිදුනේ නැත්තම් මතුවටත් මේ වගේ කුඩා දරුවෙක් කියලා දුකටපත් වෙනවා නේද? අනේ මේ දුකින් අතමින් දෙන්නම් මං කිදොරින් සුසිරිත පුරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමිනේ මට තේ මතක් වුණේ නැ, මං පමා වුණා. එහෙනම් පින්වත ඔබට මේ කර්මයේ සිද්ධකුනේ ඔබේ දෙමාපියන් නිසා නෙමෙයිනේ, ඔබේ සහෝදර සහෝදරයන් නිසා නෙමෙයිනේ, ඉතිමිතුරන් නිසා නෙමෙයිනේ, එයාට කළා නෙමෙයිනේ, දෙවියන් බ්‍රහ්මයන් කළා නෙමෙයිනේ, සමන් මේ කරගත්තේ. එහෙමනම් සමන්තේක ඵල විපාක විඳින සිදුවෙනවා නේද දරුව? ඊළඟට අහනවා දෙවෙනි එක්කෙනා. ඒක මේ දෙවෙනි දූතයා. දෙවෙනි දේව දූතයාට හඳුන්වන්නේ වයස් නැති එක්කෙනි. ඔබ දැක්කා දෙවෙනි දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද වයස් නැති කෙනෙක්? හා දැකලා තියෙනවා. වයස් නැති වෙලා වුරුදු 60යි 70යි 80යි 90යි කියලා කුදු වෙලා කෙඳිරි ගාමින් ඉසේ දෙක දත් කැඩිලා ඇඟරෙල වැටිලා කලකලෙන් ඇන්නේ කෙඳිරි ගා ඉඳුරන් දුබලව හැරමිටි වාරුවේ යන්නේ නැත්ද දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබ හිතන්නේ නැද්ද මමත් මේ තත්ත්වයට එනවා කියලා? අනේ නෑ මම හිතුනේ නෑනේ. මම පමා වුණානේ. එහෙනම් ඔබ කරගත්තේ මේ අකුසල ඔබ විඳින්න ඕනනේ. ඊළඟ තුන්වෙනි දේව දූතයා ගැන අහනවා. ඔබ දැකලා තුන්වෙනි දේව දූතයා. අනේ නෑ ස්වාමීනි. ඔබ දැකලා නැද්ද මිනිස්සයෝ රෝගාතුරයෙන් පෙළෙන කෙනෙක්. නානා ප්‍රකාර රෝගාබාධයන්ගෙන් පිළිපිනි දුක් විඳින නැතු දැක්ක නේද? එහෙමයි දැක්කා. ඔබ හිතන්නේ නැද්ද මට රෝගාබාධ හැදේ කියලා? ඒ දෙයට මම පිනක් දාමක් කරගන්න ඕන කියලා හිතුවේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණා. එහෙනම් ඔබ කරගත් අකුසල ඔබට විඳින්න වෙනවා නේද? ඔබ හතරෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද මිනිස්සයෝ සාග දඬුවම් ලබන පුජ්‍යලේ දෙතිස් වාද විඳින පුජ්‍යලේ ඔබ දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා. ඔබට හිතුනේ නැද්ද? අනේ මටත් මේ වගේ දඬුවම් විඳින්න වෙයි පමා වුණොත් ඒ නිසා මම ඉක්මනින් තුන් දෙනෙක් කුසල කරන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතුනේ නෑනේ. මම පමා වුණානේ. එහෙනම් ඔබට ඒක විපාක විඳින්න සිදු වෙනවානේ. ඔබ පස්වෙනි දේව දූතයා දැක්කේ නැද්ද? අනේ නෑ ස්වාමීනි. ඔබ දැක්කේ නැද්ද මිනිහෙක් මැරිලා එක දවසක් දෙකක් තුනක් ගෙන් ඉදිනෙලා නිල් වෙලා මෘත දේහයක් ඉන්න දැක්කේ නැද්ද? අනේ දැකලා තියෙනවා. බොහොම දැකලා තියෙනවා. ඔබට හිතුනේ නැද්ද? අනේ මටත් මේ මරණය සිද්ධ වෙනවා වෙනවමයි. ඒ දෙස්සනම් මම පෙනත් දාමක් කරගන්න ඕනේ කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ නෑ ස්වාමීනි මම පමා වුණානේ. එහෙනම් මේ කර්ම යාකුසල කර්ම ඔබේ මව්කෝ නෙමෙයි කෙලේ. සහෝදර සහෝදරයෝ නෙමෙයි කෙලේ. හිතමිතුරු නෙමෙයි. නෑදෑයෝ නෙමෙයි. දෙවියන් බ්‍රහ්මයන් නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් නෙමෙයි. ඔබ නේද කරගත්තේ? ඉතින් ඔබ විපාක විඳින්න ඕනේ නේද කියලා නිශ්ශබ්ද වෙනවා. හැබැයි මේ නිශ්ශබ්ද වීමේ බලාපොරොත්තු වන්නේ දඬුවම් දීම නෙමෙයි. මේ ප්‍රශ්නෝත්තර සාකච්ඡාවෙන් යමදේව රජුගේ බලාපොරොත්තු වන්නේ මේ පුජ්‍යලයාට අමතක වෙච්ච කුසලයක් සිහිපත් කිරීමයි. ඒකට නිදර්ශනයක් වශයෙන් සඳහන් වෙනවා දීඝ ජස්තු කියලා දෙමළ ජාතික බෞද්ධ. මේ බෞද්ධයා ගිහින් උපන්න අසුපත් නරකේ. ජාතිය දෙබල වුණත් බෞද්ධෝ ඉන්නවනේ. ඉතින් මේ මිනිසයාගෙන් උපන්නාම අර වගේ ප්‍රශ්න කරනකොට මතක නැහැ. මතක නැහැ. හැබැයි ඒ තැනැත්තාට එක පාට ගිනිදා දැකිනකොට චෛත්‍යයට පූජා කළ ඒකනේ සුමනගිරි විහාරයේ චෛත්‍යයට එතුමා රතු පාට මේ රෙද්දකින් අර කපුරු පූජාව කියලා කියන එකක් තියෙනවනේ ඒ වගේ පූජාවක් කළා තිබුණා. ඒක සීකත් වෙනක පාටම අපායෙන් ගොඩේලා දෙව්ලෝ උපන්නා. තව එක්කෙනෙක් බෞද්ධයේ තමන්ගේ පුතා පැවිදිලා ඉන්නවා. ඒ පැවිදිලා ඉන්න පුත්‍රයා ස්වාමීන් වහන්සේගේ පාමුල දල දෙද්දක් ගෙම පාමුලේ තියලා පූජා කළා. ඔහුගේ සද්දයක් ඇහුණා. ඒකල මැද්දේ නැති දෙද්දක්. හරියටම ගිනි දැල් වල සටපට ගන්න සද්ද ඇහෙනකොට අර සිවුල් පූජා කළ එක මතක් වුණා සිවුරු රෙද්ද. ඒ වෙලාවේ තැනත් චුතේලා දෙව්ලෝ උපන්නා. ඊළඟ තව එක්කෙනෙක් අර වගේ ප්‍රශ්න කරනකොට පිනක් මතක් වුණේම නැහැ. යමදේව රජුරෝ කිව්වා ඔබ තුවන්වැලියේ මහා ආචාර්යට සමම් පිටි මල් තිමක් පූජා කළා නේද? පූජා කළා මටත් පින් දුන්නා නේද? උඩට මතක නැද්ද? එහෙයි මට මතකයි සාදු සාදු කියලා හිතනකොටම අපායෙන් චුත් වෙලා දෙව්ලෝ උපන්නා. මෙන්න මේ වාගේ ඒ පුජ්‍යලයන්ට අමතක වෙලා තියෙන කුසල සිහිපත් කරන නිසායි යමදේව රජුරෝ මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. ඒ ඇර දඬුවම් දෙන්න නෙවෙයි. බොහෝ සෙයින් මේ යමදේව රජුරෝ සංවේග වෙනවා. අනේ මේ සත්ත්වයෝ මනුලොව ඉපදෙලා හොඳ තත්පාය දෑත ඉස කඩ තිබිලා හොඳ පරිසුණේක ජීවත් වෙලා කිනක් දාමක් කරගත්තේ නෑ නේද? අනේ මට යම් දාසක මනුලොව උපදින්න ලැබේවා. ඒ කාලේ ලෝතුරා බුදු කෙනෙකුන් වාසයේ පහළ වේවා. ඒ බුදුබණ ආනන්ද මට ලැබේවා. ඒ බුදුබණ අනුව පිළිවෙත් පුරලා මට මේ සංසාර දුකින් මිදී නිවන් දකින් ලැබේවා කියලා මේ යමදේව රජ දැඩි සංවේගයෙන් ප්‍රාර්ථනා කරන බව සඳහන් වෙනවා. දැන් හිතවට මේ ප්‍රකාශ කරන්න යෙදුනේ දීර්ඝ විස්තරයක සංක්ෂිප්ත අදහස් ටිකක් පමණයි. ඊළඟට අර කිසිම පිනක් මතු කරගන්න බැරි වුණා නම් යමදේව රජෙන් එහාට වෙනවනේ. යමපල් අය ඇවිල්ලා මේ ඇත්ත අරගෙන යනවා. ඉතින් ගිනි ගත්ත යවුල් වලින් ඇඟට විදිනවා. නානා ප්‍රකාර වදි හිංසා කරනවා. පොළවේ දිගා කරලා කෙටියෙන් කපනවා. එවාගෙන උඩේ එල්ලලා ලෑයින් රහිනවා. ඊළඟට නානා ප්‍රකාර දුක් දීලා දීලා අර කියන වේතරණී කියන නදියට දානවා. දිලියක අත්ෙන් අය ගන්නවා. ඒ තැඟුලේ අලියොලුවක් තරම් විශාල ඉන්නවා පණුව. ඒවා මේ හරියට අයෝමයේ තුඩ ඇති පණුවන් ඉදින් ඔහුගේ ශරීරයේ හිල් කරනවා පිටිනවා. එවාගෙන නානා ප්‍රකාර විදිහේ අවියවදෝලින් කැපෙනවා. ඊළඟ සිඹලියලානේ දුක් විඳිනවා. ගූත නරකයේ දුක් විඳිනවා. එවාගෙන කුක්කුල නරකයේ කියලා ගිනිගෙන දිලියෙන අලු නරකයකට වැටෙනවා. පොරයන් ඉතින් පිච්චිලා පිච්චිලා අයින් එයින් නවතින්නේ නැහැ. ඊට පස්සේ ආයමත් දානවා මහා නරකයට. මහා නරකය කියන්නේ මෙතන ප්‍රධාන වශයෙන් අවීචිය. මේකට දැම්මම මෙහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒ දුවන දුවන වාරයක් ගානේ මොෝගේ සිරි සම්මස්නාද ඇට ඇතිමඳුළු දක්වා ගින්නෙන් පිච්චෙනවා. පය උස්සන කොට අයත් හැදෙනවා. මැරෙන්නේ නැහැ. කර්ම විපාකයේ ජීවන තුරු මේ දුක් විඳිනවා. ඕම අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් තිස්සේ අර ගින්නේ පිච්චි පිච්චි දෙලා යන්දාසක දොර ඇරෙනකොට දුවනවා. දොර වැරෙනවා. අයමත් ඉතින් දුකටපත් වෙනවා. යන්දාසක දොර ඇරලා පිට පැන්න ගමන්ම අයමත් අර රොසුපත් නරකෝට වැටෙනවා. එහෙමයි දුක් විඳිනලා අයමත් මේකට වැටෙනවා. මේ වාගේ කර්ම විපාක තියෙන තුරු අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් මේ අය දුක් විඳින්නේ සිද්ධ වෙන බව මේ සඳහන් වෙනවා. ඉතින් මේ අනුව සලකා බැලීමේදී ඇත්ත වශයෙන්ම තමත්තස්හි නාම චත්තාරෝ අපාය තකගේ සදිතා කියලා ධම්මපදර්ථ කතාවේ තියෙනවා වැදගත් පණිවිඩයක්. සෝවාන් මාර්ගඵල ලැබූ ප්‍රමාද විහෙරණෙන් ජීවත් වෙන පුත්ත්ජනයන්ට තමන්ගේ සුවකීය නිවස වාගේ තමයි සතර අපාය. නරකේ, පිරිසං අපාය, ප්‍රේත අපාය, අසුර අපාය. මේවා තුල තමයි වැඩිම ලෝක සත්‍යය හැසිරෙන්නේ. මේවායේ දුක් නිඳලෙමින්දලා අයත් යන්තිසි පුණ්‍ය මාත්‍රයෙන් මලුනෝට සුගතියතාවක් පෙර ජාතිවෙන්ද දුක අමතක වීමෙන් අයත් අකුසල් කරගන්නවා. මේ විදිහට තමයි සංසාර ගමන දිගට පවතින්නේ. එනිසා අපේ සරුවඥන් වහන්සේ දේශනා කළ තියෙනවා මානිනි බුද්ධෝත්පාද කාලය ලැබුණා. මනුෂ්‍යාග්භාවය ලැබුණා. එවාගෙම මන්ද බුද්ධිකේ නෝ නැනවත් ඉන්ද්‍රිය සම්පන්න ශ්‍රණ සම්පත්තිය ලැබුණා. ශාසනේ ප්‍රවිද්දක් තියෙනවා. කල්‍යාණ මිත්‍රය සුරත් තියෙනවා. සද්ධර්මයක් තියෙනවා. අප්‍රමාදේන භික්ඛවේ සම්පාදේතේ මානිනි එළමසිටි තේනුවනි ප්‍රතිපත්ති සම්පාදනයේ කෙරෙත්වා කියලා 13 වාරයක් භික්ෂු සංඝයා වහන්සේට අනුශාසනා කරනවා. චරුවාඥන් වහන්සේගේ මේ අනුශාසනයේ මුළු ජීවිතේම නොබරදාම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යති දීපත් කළා කියනවා. පිරිනිවන් පාන දවසේදීද අන්තිම වරට දේශනා කළේ අප්‍රමාදේන සම්පාදේත මානිනි එළඹ සිටි සිහිනුවණින් සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්ති සම්පාදනයේ කෙරෙත්වා කියන මේ අනුශාසනාවයි. මේ සම්බන්ධ දීර්ඝ විස්තර විවරණයක් කැමති කෙනෙකුට පුළුවනි. මේ කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ 3 ශුන්‍යත වර්ගයේ ධාරණි සූත්‍රයේ වෙන දේවතුත් සූත්‍රයේ සාර්ථක කතා රචු කරමින් මේ සම්බන්ධ සාවිස්තර දැනගන්න පුළුවන්. එපමණක් නෙමෙයි 550 ජාතක දේශනා අතරතේ තියෙනවා නිමි මහා ජාතක දේශනය. මේ නිමි මහා ජාතක දේශනෙන් තවත් මේකත් වඩා වැදගත් කරුණු රාශියක් එකතු කරගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව සලකා බැලීමේදී අතීත භව සංසාරයේ අපි මේ අනන්ත දුක්ඛයන් දෙපාත්‍ර වෙමින් ආවේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට නොලැබුණු නිසායි. අපට අනන්ත බුදු වරු සම්මුඛ වුණා. ඒ බුදුසසුන්ෙහිදී අපි බණක් කාලා ඇති, දන් දීලා ඇති, වැඳ පුදලා ඇති, භාවනා කරලා ඇති. නමුත් අපට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තරම් නුවණ මදි වුණා. එනිසා තාමත් අපි මේ සංසාර ගමනේ හැසිරෙන බැවින් අද මේ බුද්ධෝත්පාද කාලයෙහිවත් අප්‍රමාදව කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් සද්ධර්මයේ අසමින් යෝනිසෝ මනසුකාරයේ පිහිටා සිටගෙන සීල සමාධි ප්‍රඥා නම් වූ සත්‍යස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදීමට අදිෂ්ඨාන කර ගැනීමයි බෞද්ධයන් වශයෙන් අප විසින් අත් මෙසිඳු කළ යුතු වන්නේ. එපමණක් නෙමෙයි අබෞද්ධයන්ටත් අපි මෛත්‍රී කරන්නට ඕනේ. අනේ ඒ හැම දෙනාත් හොඳ මිනිස්සයෝ, හොඳ පුණ්‍යවන්තයෝ. ඒ අත්තන්වත් මේ හොඳ කලණිමිතුණන් ලැබිලා, හොඳ සද්ධාර්මය අහන්ට ලැබිලා, යෝනිසෝ මනසිකාරීට අනුව නුවණ හසුරුවලා මේ නිවන් මඟ ගමන් කරන්න ලැබේවා කියලා අපි මෛත්‍රී කරන්නට ඕනේ. ඉරිසංගත සතාටනත් අපි හිතන්නට ඕනේ ඒ අරමුණින්. ඒ කියන්නේ ලෝකයේ සියලුම සත්‍යයන් ද අපි අදිෂ්ඨාන කරන්න ඕනේ මෛත්‍රියේ බලයෙන්. අපට ලැබුණා මේ ධර්ම වාසනාව මෙන්න ලෝකයේ සියලුම සත්‍යයන් දෙද මේ ධර්ම වාසනාව ලැබේවා. සියලු සත්වෝ මේ වාගේ ජාති ජරා මරණ දුක්ඛයන්ගෙන්, එවාගින් සතරාපා දුක්ඛයන්ගෙන් පෙළෙමින් පවත්නා බැවින් මේ දුක්ඛයන්ගෙන් අකමැදී සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යොමු වීමට ඒ සෑම දෙනාට වාසනා උදාපත් වේවා කියලා අපි මෛත්‍රී පතුරවන්නට ඕනේ. ඉතින් අද මේ නිකිනිපොර පසලස්වා පොහොව දවසේදී ධර්ම සංගායනාවන් පවත්වමින් මහ පොළොව කම්පිත වූ දවසේදී අනදමා හිමියන් වහන්සේ සෞකලස් නැසා මහා රහත් භාවයේ පත් වූ දවසේදී අපි අධිෂ්ඨාන සභා ගනිමු. ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ වෙන ත්‍රිපිටක ධර්මයට අනුව ධර්මාඥානෙ යම් පමණකින් වැඩි දියුණු කරගන්න අධිෂ්ඨාන කරගනිමු. එවාගෙම සීල සමාධි ප්‍රඥා ගුණ වැඩි දියුණු කර ගැනීමට අධිෂ්ඨාන සභා ගනිමු. එවාගෙම කල්යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට අධිෂ්ඨාන සභා ගනිමු. එවාගෙම ධර්මයේ පිළිබඳව නිවැරදි ආභෝධයක් ඇති කරගෙන ධර්මානුධර්ම ප්‍රතිපදාව නම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියට, බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන හැටියට, සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙන හැටියට දවසේ වැඩ කටයුතු සිදු කර ගැනීමට අපි අදිෂ්ඨාන සභාව ගනිමු. බොහෝ දෙනා කියන්නේ අපට මේ ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ කියලා. නමුත් නැනවත් අය කියනවා ස්වාමීන් අපට ධර්මයේ හැසිරෙන්න වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයෙන් නොහැසිරෙන වෙලාවක් නැහැ කියලා. වැඩගත් පණිවිඩයක් නේද? ඒ කියන්නේ උදේ නිින්දෙන් අවදූතන් පතන් නැවත නිින්ද යනතුරු තමන්ගේ ශාරීරික ප්‍රතිජාගන කටයුතුවලදී, රාජකාරී කටයුතුවලදී, අධ්‍යාපන කටයුතුවලදී, කවර හෝ වැඩකදී සිටිද්දී අපට පුළුවන්කම තියනවා නේද යම්කිසි ධර්ම මානුෂිකාරයකින් යුතුව ඒ කටයුතුවල යෙදෙන්න. එතකොට අපි හැමෙලෑම ධර්මචාරී නේද? ධර්මයේ ඇසිරෙනවා නේද? ඒ ධර්මචාරී වීම නිසා අපි හැමෙලාවෙම සතර කෙටි කරගන්නවා, නිවන සමීප කරගන්නවා, චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙනවා. එනිසා දෙමෙතේ කියලා මේ සද්ධර්මයට සරන් දීමින් සීලයක පිහිටා, එවාගේ බොහෝ දෙනෙක් සීලාදි ගුණ පූර්ණේ කරමින් මෙතෙක් වේලා පැවැත්වූ මේ ධර්ම ශ්‍රවණ මේ කුසල සම්භාර ධර්මය, එවාගේම රත්නත්‍රි ආශිර්වාදේ ලැබීමෙන් සෑම දෙනාටම මේ බුදු සසුනේදී වඩ වඩා නිදුක්ව නිරෝගීව සුවපත් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරමින් සමථ විපස්සනා භාවනා වැඩමින් ධර්මඥාන භාවනාඥාන දිනු කරගෙන මෙලව ජයගෙන, පරලව ජයගෙන, සතර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිසනසේ පැමිණවදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුව සාදා ගැනීම පිණිස හේතු වේවා, වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. සීලයක පිහිටා ධර්ම ශ්‍රවණේ කිරීමෙන් මෙතෙක් වේලා උසස් ගුණ පිරීමෙන් අත් වූ කුසල ආනිසංස බලයෙන් සෑම දිනාට මෙලෝ පල්ලෝ සුභසිත සැලසී, ආයුරාරෝග්‍ය සම්පත් සැලසී, ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වී දෙලව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවිසනසේ වදාළ සදාකාලික සාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියාපි මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. අද නිකිණිපුර පසළොස්වක පොහොදා ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ